नमस्कार वेवाबुदुरुवनत मदाबुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु साधु साधु श्रद्धावंत पिंगतुनी उदयवरवे अपी गणगत्तु देशनाव अतुलत्तुने अंगुत्तर निकाय हत्वेनी निपातेट अभी मे सावसिगन गन्न देशनियात अंगुत्तर निकाय हत्वेनी निपाते आयति बुदुरजानन वहांसे सवत्नुवर वडसिटिद्दी दमसभा मंडपेदी देशना कुट वदाल दिसुमक मे देशनावे नम कोधन सूत्रय क्रोध किरीम गन क्रोधय अतिवीम निसा वेन विपत्ति गन देशना कुट वदाले देशनाय नम मुकद्द कोधन सूत्रय पिंगतुनी අපි කුඩා කාලේ සිහි කරමු බලන්න අපි පුංචි කාලේ සෙල්ලම් බත් කිව්වා බෝල ගැහුවා හැංගි මුත්තන් කළා කඩවල් දැම්මා මේ වගේ දේවල් කරද්දී අපි යාළුවෝ යාළුවෝ එකතු වෙනවා ඔය අතරේ අපි අතරේ සණ්ඩු සරුවල් ඇති වෙනවා නමුත් අපි මේ රණ්ඩු වෙලා මේ ඊළඟ මොහොතේ අපි යාළු වෙනවා අපේ හිතේ තරහක් මුල් බැසගෙන පවතින ලකුණු පුඩි පුංචි කාලේ නෑ ඊළඟට අපිට ලැබෙන දේ අපි බෙදා හදා ගන්නවා ඉරිසියා කරන ගතියක් පුංචි කාලේ නෑ අපි වයසින් මෝරන්න මෝරන්න ඒ පොඩි කාලේ තිබුණු හිතට වඩා වෙනස් ස්වරූපයකට මේ හිත හැදෙනවා ඒ තමයි චූටක් යහ මෙහා වෙන්න බෑ ඊට පස්සේ අපි මේක හිතේ පිහිටුවාගෙන හිරිසියාව ඇති කරගෙන පල්ලි අරගෙන පස්සෙන් පන්න පන්න පලි ගන්න විදිහේ නපුරුකම් මේ හිතවල ඇති වෙනවා එහෙමනම් අපිට පේනවා වයසින් මෝරන්න මෝරන්න මේ හිතේ තියෙන කෙලුටු වෙන දේවල් ඒවත් වර්ධනය වෙවි එන බව එහෙම වෙලා අපි වයසට යද්දී බොහෝ දෙනෙකුට තිබෙන්නේ පිරිහුණු හිතක් බොහෝ දෙනෙකුට තිබෙන්නේ හිතෙන් රැස් කරපු අකුසල් ගොඩක් වචනෙන් රැස් කරපු අකුසල් ගොඩක් කයින් රැස් කරපු අකුසල් ගොඩක් හිතක තරහක් ඇති වුනහම ඒ තරහ හිතේ පිහිටන්නේ නැත්තම් දී ඇඳපු ඉරක් වගේ සෙනකින් ඒක අමතක වෙනවා නම් एक नाटी मनट हित दिवन करान पुलवा हिते तरह कहाम एक नाटे एक पुलवे अंदर पुरक पगे ना ठिक दाव सकती बिला අමතක වෙනවා නම් ඒ කිනාට ටිකක් මහන්සි අරගෙන හිත දියුණු කරන්න පුළුවන්. තරහක් ඇති වුණාට පස්සේ ඒක ගලේ කෙටු ඉරක් වගේ. ඒක නැති කරගන්නේ නැතුව ඒක පවත්වනවා නම් ඒ කිනාට බොහෝම මහන්සි වෙන්න වෙනවා හිත දියුණු කරගන්න. එහෙමනම් බලන්න අපි මේ ක්‍රෝධය නිසා කොයි තරම් අපාය උපදින්නේ නැද්ද? තිරිසන් අපාය උපදින්නේ නැද්ද? නයිපොලොංග වෙලා ඉන්නේ නැද්ද? පෙරේත ලෝකෙ කොච්චර වද විඳින්නේ නැද්ද? ක්‍රෝධේ විපාක හැටියට තමයි මිනිස් ලෝකෙ පුදුමු විරූපී වෙනවා. ප්‍රේමනාප නැතු යනවා. දුටුවන්ට පිළිකුල උපදිනවා. උපනිපං ආත්මවල ජීවිතේ පිරිනවා ක්‍රෝධය තිබුණොත්. මේ ක්‍රෝධය නිසා කෙනෙකුගේ ජීවිතේ අත්විඳින දුක් පීඩා තමයි මේ කෝධන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. මේ සූත්‍ර දේශනාව කේවල අවසන් වෙන්නකට ඔබට තේරෙවි. බුදුරජාණන් වහන්සේ කාන්තේම ක්‍රෝධී ප්‍රහාණය කරපු කෙනෙක් කියලා හොඳට පැහැදිලිව පේනවා. ක්‍රෝධී තියෙන කෙනෙකුට මේ විදියට දේශනා කරන්න බෑ. ක්‍රෝධී ප්‍රහාණය කරපු කෙනෙක්මයි මේවා පෙන්වා දෙන්නේ. පාරිශුද්ධ සිතක් තියෙන කෙනෙක් මිසක් වෙන කෙනෙකුට මේ දේශනා කරන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ක්‍රෝධ කරනවා නම් ක්‍රෝධ කරනවා කියන්නේ තරහක් ඇති වුණාම මේ තරහ හිතේ පිහිටුවාගෙන සිටීම ඒ ක්‍රෝධ කරනකට ඒ ක්‍රෝධ කිරීම මුල් කරගෙන ඒ කෙනාට පලිගැනීම මුල් කරගෙන ක්‍රෝධ කිරීම මුල් කරගෙන පීඩාකාරී කරුණු හතක් එයාගේ ජීවිතයට එකතු වෙනවා. මේක තියෙනවා මේ තරහ වෙච්ච පුද්ගලයේ තමන් තරහ වෙච්ච කෙනා ගැන මෙන්න නිබන්ධ එකක් කැමති වෙනවා. මොකද අනේ මේ තැනත්තා විරූපී වෙන්න ඕන තරහකාරයා ගැන ඇතිවෙන කැමැත්ත. මොකද තරහකාරය ගැන ඇතිවෙන කැමැත්ත මොකද්ද? අනීමියා විරූපී වෙන්න ඕනේ. මොකද හේතුව? තරහකාරයේ තමන් තරහ කෙනෙක් ලස්සනට ඉන්නවා දකින්න කැමති නෑ. මේක කියන පින්වත් මහණනිය මොකද හේතුව? ඒ පුද්ගලයා ක්‍රෝධයෙන් යටවෙච්ච ක්‍රෝධයෙන් මිරිකිච්ච ක්‍රෝධයෙන් පීඩා විඳින ජීවිතයක් යාට තියෙන්නේ. ඉතින් ඒ වගේ ක්‍රෝධ කරන කෙනෙක් ලස්සන කෙනෙක් දැක්කම මොකද කරන්නේ? තමන් තරහ කාරයෙක් කොන එනවා ලස්සනට ඇඳලා. එතන මොකද කරන්නේ යා? අහාක බලා ගන්නවා. එහෙම නැත්තම් මොකද කරන්නේ? හයියෙන් කාරලා ඔව් තූ කියලා කෙල ගහනවා. ඒ මොකද ඒක බලාගෙන ඉන්න බෑ ක්‍රෝධය. අනිබඳු ක්‍රෝධ කරන කෙනෙක් එයා හොඳට වතුර නාලා කොණ්ඩෙ තෙල් ගාලා කොණ්ඩෙ හොඳට පීරලා ගොතලා මල් ගවසලා ලස්සන වස්ත්‍රයක් ඇඳගෙන කොච්චර හැඩද දා ගියා එයා කැත කෙනෙක්මයි කියනවා. එයා ක්‍රෝධයෙන් ඉන්න නිසා ක්‍රෝධ කරමින් ඉන්න නිසා එයාට ලස්සන වෙන්න බෑ කියනවා. මෙන්න මේක තමයි ක්‍රෝධ කරන කෙනෙකුගේ ජීවිතයක ඇතිවෙන පළවෙනි විපත. එවනම් අපි තේරුම් ගන්න ඕනේ මේ ක්‍රෝධය කියලා කියන්නේ තරහ කියලා කියන්නේ හොඳ දෙයක් නන් නොවේ. හොඳ දෙයක් නන් නොවේ. මේ චූටි දෙයක් ඇති. දැන් අපි චතුරාර්ය සත්‍ය අවබෝධය කළොත් නම් මේ ඔක්කොම මග අරව ගන්න පුළුවනි. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළොත් පුංචි දෙයක් ඇති. නරක තැනක උපදින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න උපමාවකින් පෙන්වා දුන්නා චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු ආර්ය ශ්‍රාවකයාගේ චිත්තය ගංගාවක් වගේ. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ ඒ ආර්ය ධර්මයට පැමිණිච්ච නැති පුතඥයාගේ චිත්තය වතුර වීදුරුවක් වගේ. එක සමාන ලුණු කැට දෙකක් අර වතුර වීදුරුවටයි ගඟටයි දැම්මොත් වෙනසක් තිබේද කියලා අහුව බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පිළිතුරු දුන්නා, මහණෙනි, අර වතුර වීදුරුව සෙනකින් ලුණු රසට හැරෙනවා. නමුත් ගංගාවට ගානක්වත් නැහැ කියලා. අන්නේ වගේ තමයි සුළු කරුණක් ඇති කියලා තිබෙනවා පුතඥ කෙනා අපායේ උපදින්න. ආරි සත්‍ය අවබෝධ කරපු කෙනාට එහෙම නැහැ. මොකද හේතුව? පුතඥ කෙනා කායානුපස්සනාවෙන් තොරයි, වේදනානුපස්සනාවෙන් තොරයි, චිත්තානුපස්සනාවෙන් තොරයි, ධම්මානුපස්සනාවෙන් තොරයි. පුතඥ කෙනාට තියෙන හිතට යමක් ආවද සියලු දේ ඒ ආකාරයෙන් පිළිගැනීම විතරයි. සිය පිහිටවලා ඒක ප්‍රහාණය කරන්න ශක්තියක් උපදවගෙන නැහැ. මේ නිසා මොකද වෙන්නේ? අකුසල ධර්ම හිතේ පිහිටියා මේක දිගටම බලපවත්තම. එක ආච්චි කෙනෙක් හිටියා. මේ ආච්චිගේ මුණුබුරා මේ ආච්චිට විහිළු කළා නිතර නිතර. මේ ආච්චිගේ චීතෙන් අදින. ඊට පස්සේ මේ ආච්චිට මේ මුණුබුරාගෙන හිටපියතොට කියලා කියන. අන්තිමට මොකද වුනේ? මේ ආච්චිට අවසාන මොහොතේ ටික ටික අර මුණුබුරා කරපු චීටින් ඇදිල්ල තමයි හිතට ආවේ. මේ ආච්චි මලා මෙල්ල තුන් මාසෙදි මුණුබුරා සෙල්ලම් කරද්දි අත කැඩුනා. බෙහෙත් කරලා ආයෙත් අත හරිගස්සනකට ඊළඟ සමානේ එතනෙම වැටිලා එතනම කැඩුනා. හොයාගෙන යනකට මේ මුණුබුරාගේ ඇඟට මේ ආච්චි වැහෙන්න ගත්තා. මල යක්ෂණියක් වෙලා මේක තමයි කිව්ව මගේ හිතට කරදර කළේ. මේක මං ගන්නවයි කිව්ව බිල්ලට. දැන් දැක්කද අර මුණුබුරා ආච්චි නෙවෙයි දැන් ඉන්නේ මල යක්ෂණියකුයි අහිංසක ළමයෙකුයි. එතකොට බලන්න මේ තරහ කියන එක කොච්චර දුර යනවද? අපි දක්ෂ වෙන්න ඕනේ ගින්දර වගේ සලකලා දුරු කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ තරහ වෙච්ච කෙනෙකුට තමන් තරහ කරන කෙනාගෙන ඇතිනවා මෙන්න මේ වගේ ආසාවක්. මොකද්ද? මේකානම් දුකසේමයි බුදියන්න වුණ කියලා ඇති වෙන අදහසක්. ඒක නිසා සැපසේ නිදා ගන්නවට කැමති නෑ. සැපසේ නිදා ගන්නවට කැමති නෑ. මොනවා හරි කළා යාගේ ඔළුවට තරහා විශ්සින දෙයක් කරන්න පුළුවන් නම් කරනවා. පීඩාවක් ඇති වෙන දෙයක් කරන්න පුළුවන් නම් කරනවා. කැමති නෑ. තරහ ඇති වුණාම තමන්ම දන්නේ නැනේ මොකද්ද කරන්න කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නංගි කෙනෙක් හිටියා. මුළු ශරීරයේම කුෂ්ඨයක් හැදිලා සනීප වෙන්නේ නැහැ. බේත් කරනවා කරනවා සනීප වෙන්නේ නැහැ. අනුරුද්ධ හාමුදුරුවෝ නිකමට බැලුවා මෙයා කරපු කර්මයක් වද්ද මේ කියලා. බැලුවාම පෙනුණා මෙයා එක්තරා ආත්මයක බිසවක් වෙලා ඉඳිද්දි ඒ මාලිගාවේ තවත් ලස්සන බිසවක් හිටියා. මෙයා මොකද කළේ? ඒ බිසව කෙරෙහි ඉරිසියා කරලා හොරෙන්ම ගිහිල්ලා ඒ ඇඳේ කහබිලිය ගාලා එනවා. තී බිසව නිදාගන්න ගිහිල්ලා මොකද වෙන්නේ? ඔව් කහ කහ දඟලනවා. පළු දාලා ඇඹරි ඇඹරි ඉන්නකට අරය ඔව් හොඳ වැඩි කිකි සතුටින් ඉන්නවා. එතකොට බලන්න මේ දුකසී ජීවත් වීම තමයි දුකසී නිදා ගැනීම තමයි කැමති බලන්න මේ තරහ මේ හිතේ පළපදියම් වුණාම අපි කැමති වෙන දේවල් කොයිතරම් නපුරු දේවල් අපේ හිතේ ඇති වෙනවද ආසාවල් හැටියට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තරහකාරී තමන් තරහ කරන පුද්ගලයා සැපසේ නිදිනවට කැමති නැහැ මොකද හේතුව ඒ තරහකාරයා ඉන්නේ ක්‍රෝධයෙන් භරිත වෙලා ක්‍රෝධයට යටවෙච්ච සිතකින් මේ නිසා ඒ තරහ කරන වෛර කරන පුද්ගලයා කොයිතරම් සුවපහසු හොඳ පුළුම් මෙට්ට තියෙන හොඳ පුළුම් කොට්ට තියෙන හොඳ සිනිඳු පළස් අතුරපු කොයිතරම් සුවපහසු යහනාවක සැතපේ හිටියත් එයාට හොඳ නිින්දක් නැහැ කියන වෛර කිරීම හේතු කරගෙන වෛර කිරීම තරහ හේතු කරගෙන හොඳ නිින්දක් නැහැ කියන හොඳට බලන්න හිතලා හිතක තරහක් ඇති වෙච්ච දවසක් හොඳට නිින්ද ගියාද කියලා බලන්න එදාට නිින්ද ගියාද එදා නැහැ එදාට ඒකම තරහම හිතට එනවා තරහම හිතට එනවා නිින්ද යන්නේ එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ඉන්න බැන බැන මුන් නිසා මට නිින්ද ගන්න නිදා ගන්නත් නැහැ කී කී ඉන්නවා එහෙම වෙලන්නේ ආ බලන්න මේ තරහ කියන එක අපේ හිතට යහපත පිණිස අපේ හිතේ හටගන්න එකක් නොවේ අපට සැනසීම පිණිස අපේ හිතේ හටගන්න එකක් නොවේ අපට විපත පිණිස තමයි මේක හටගන්නේ මේ තරහ කොයිතරම් නපුරු දෙයක්ද කියන්නේ මේක බැහැර කරන්න බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා ඒ තමයි කියේතක් අරගෙන සොරු කෙනෙකුගේ කකුල් දෙක දෙපැත්තට කළා මුණින් අතර හිටෝල හිට කියේටින් කපද්දි තරහ සිතක් ඇති කරගන්නේ නැත්තම් අන්න එයා කියනවා නියම විදිහට ජීවිතය ජය ගන්න එක්කිනා එහෙනම් බලන්න එහෙම කරද්දි තරහ සිතක් ඇති කරගන්න එපා කියලා කියනවා නම් ඒ කියන්නේ තරහ කොයිතරම් අපිට හානි කර දෙයක්ද කොයිතරම් අපිට විපත්ති කර දෙයක්ද කොයිතරම් අපේ ජීවිතේ නොමගට යවන දෙයක්ද මේ නිසා දුරු කරන්නම ඕන දෙයක් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තරහකාරයාට අනික් තරහකාරයා ගැන හිතෙනවා අයියෝ මේ පුද්ගලයාට නම් දැනුගත්කමක් ලැබෙන්න එපා මේක නම් අපේ සමාජේ හරියට තියෙනවා මං හිතන්නේ නේ තවත් කෙනෙක් ඉගෙන ගන්නවට කැමති නැහැ සමහර ඉන්නවා සමහර ගුරුවරු ඉන්නවා පන්තියේ ළමයි ඉගෙන ගන්නවට කැමති නැහැ ඒ නිසාම තමන්ගේ ළමයි ඉගෙන ගන්නෑ. උගන්නන්නේ හරියට. සමහර ඉන්නවා තමන්ගේ ළමයි ඉගෙන ගන්නවට කැමති. තමන්ගේ අක්කගේ දරුවෝ නංගිගේ දරුවෝ ඉගෙන ගන්නවට කැමති නෑ. ඒවට පුළුවන් තරම් බාධා කරනවා. මම දන්නේ එහෙම තරුණ පුතාලා ඉන්නවා මට අඬ ලියුම් ඉවලා තියෙනවා. අනේ මම මෙහෙම තැනක ඉන්නවා. මම මේ ලොකු අම්මගේ ගෙදර ඉන්නවා මං හරි දුක් විඳිනවා පාඩම් කරන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම තියෙනවා. ඒ මොකද්ද මේ වැඩ කරන්න හිතේ? ක්‍රෝධය. දන්නේවත් නැහැ ක්‍රෝධය ඇති වෙනවා කියලා. මේකෙන් අපිට පේනවා මේ ක්‍රෝධය තරහ අමනාපය ඇති වෙන්න හේතු තියෙනවා. එක හේතුවක් තමයි ඉරිසියාව. ඉරිසියාව ඇතිවීමෙනුත් මේ තරහ වෛරාදී ඇති වෙනවා. ඊළඟ එක තමයි තමන්ගේ අදහසට එකඟ නොවීම. එතකොට තරහ වෛරහට ගන්නවා. ඊළඟ එක තමයි එකිනෙකට ගැළපෙන්නේ නැති මත දැරීම. එතකොට තරහ වෛරහට ගන්නවා. ඊළඟට ලාභය තමන්ට වඩා දෙයක් තව කෙනෙකුට ලැබෙනවට තරහ ඇති කරගන්නවා Mewagi nuik kakar itu, manusun tarah ayat keragamno. Samaharu tarah ayannya karunu hoye hoye inno. Ebon dia tapi kena mukadde. Adan balangni ini kina agi ayat, anggiling enna wagi kena. Kenti ganne tarah visin karunak balaporutting inno ya. Itu ur balan me hitakie nek koi terang pirihi yana diadde. Me anitta iganeganu ata akamette. Anitta diunuinu ata akamette. Tarahakarik diunuinu ata akamette. Iganeganu ata akamette. Hiti pihitiyo. Eyate minne meka kiyena siddha wenne. Anattam pi gahitto atto me gahito ti manyati. Veradi de aragena mama hari de allagatta kiyala hita gannawa. Hari de allagena mata me veraduna kiyala eka atharena. Edagota yata ahuwenne hemathissima mokadda? Veradi deyakmai. Veradi matayakmai. Veradi adahasakmai. Veradi dennumakmai. බුදුරජාණන් වහන්සේ වදාළ තස්සිමේ ධම්මා අඤ්ඤමඤ්ඤං විපච්චනීක ගහිතා දීගරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්ති කෝදා විභූතස්ස ක්‍රෝධෙන් මැඩුණු සිත්තටි තැනැත්තා එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේවල් ගන්නවා හරි කියලා හිතාගෙන හරි කියලා හිතාගෙන වැරදි දේ ගන්නවා හොඳ කියලා හිතාගෙන නරක දේ ගන්නවා යහපත කියලා හිතාගෙන අයහපත ගන්නවා මේක තේරුම මොකද්ද ධර්මයේ අධර්මයේ වෙන් කළ බලන්න පුළුවන් ශක්තිය නැති වෙලා යනවා අර වගේ ක්‍රෝධ චිත්‍රයක් පුරුදු කළොත් බුදුරජාණන් වහන්සේ වදාළා ස්ත්‍රියකට වේවා පුරුෂයෙකුට වේවා මෙන්න මේවා සිද්ධ වෙනවා ක්‍රෝධ චිත්‍රයක් ඇති කරගත්තොත් බලන්න කොයිතරම් භයානක දෙයක්ද මේ ක්‍රෝධය Mia duri keran demani tien, durimma duri kalla daman nai tien. Ia langkete budra janan wahansi desna karanwa, taraha kari kutte taman taraha vichche pudgile agenne minne meme hitenwa kila. Ani me tenettaat hari ande nangipa. Itu kita taraha macam budgilnya, idemak gatu. Ada taraha karya itu makan dati ini. Wairya khatganno. Wahannya gatu. Wairya khatganno. Giat dora khedu. Wairya khatganno. Edia balle balle. Tarahim pupur pupur inno. Muntenang hari andi pagiel. Ejor make dati ini mungkin de. Krodha chittayak mol karagena krodha chittayakin athi wedi dan balanna me velipuri me minisunge hitthula thiyena me wage adahas neida wadipuri minissu etukota balanna hitala oba hitena hatiyata me jeevathwena minisungen marunata passe boho denek sugatiye ayida dugatiye ayida ow dugatiye ay ekko tirisanna paayi එහෙම නැත්තම් පිරේත ලෝකේ එහෙම නැත්තම් නිරයේ මේ වගේ තැන්වල තමයි බහුල වශයෙන් යන්නේ. ඒකට හේතුව තමයි අර දේශයක් තරහක් ඇති වුණාට පස්සේ ඒක අකුසලයක් බව හඳුනාගෙන ඒ උපන් අකුසලය ප්‍රහාණය කිරීමට වීරිය නැතිකම. ඒක අකුසලයක් කියලාවත් හඳුනගන්න බැරි කම මේ නිසා සමහරු අපි දන්නවා මේ දරුවන් දියුණු වෙනවට විරුද්ධව කොඩි වෙන කරන්නේ අම්මලා එහෙම තැන් මන් දන්නවා සමහර පවුල් තියෙනවා මේ අම්මා තමයි පවුල් කඩා කප්පල් කරන්නේ එහෙම තැන් තියෙනවා සමහර තැන්වල පියා තමයි පවුල් කඩා කප්පල් කරන්නේ කඩා කප්පල් කළ සතුටු වෙනවා හරියන්න දෙන්නේ නැහැ මේ මොකද්ද මේ හිතේ තියෙන්නේ ක්‍රෝධය ක්‍රෝධයෙන් ඒක කරන්නේ ක්‍රෝධේ නැති දිවෝපිය නම් මොකද කරන්නේ කඩා කප්පල් වෙන්න තැන් තියෙනවා නම් ඒ ඔක්කොම අවුරලා පවුල් ආරක්ෂා කරලා දෙනවා ආන් ඒක කරන්නේ ආදරේ තියෙන දිවෝපියෝ ඒ නිසා මේ තරහ කියන එක හරි පුදුමයි වෛර කියන එක පුදුමයි ගුරුවරයා ගෝලයාත් එක්ක තරහ වෙනවා ගෝලයා ගුරුවරයාත් එක්ක තරහ වෙනවා තරහ වෙලා මේක තියාගන්න සමහරව අපි දන්නවා සමහර ගුරුවරු ඉන්නවා මේ ගෝලියෝ ඉගෙන ගන්නවට කැමති නැහැ හැබැයි ඉතින් කවදාවත් ඒ ගුරුවරයාට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ මොකද හේතුව අර හේතුව නිසාම මේ වගේ තමයි දියුණු වෙනවට කැමති නැහැ සමහර ගෝලියෝ දියුණු වෙනවට ගුරුවරු කැමති නැහැ ගුරුවරු කැමති ඒ ගෝලියෝ මොනව වෙනවටද පිරිහිලා යනවට කැමති එහෙම තියෙනවා තැන් එහෙම තියෙනවා තැන් ඒ තමන්ට වඩා කුසලතා තිබෙනවා නම් ගෝලෙකට ගුරුවරේ සතුටු වෙන්නේ නැහැ තමන්ට වඩා දක්ෂ නම් ගෝලේ ගුරුවරේ සතුටු වෙන්නේ නැහැ තමන්ට වඩා හැකියාවන් තියෙනවා නම් ගෝලෙකට ගුරුවරේ සතුටු වෙන්නේ නැහැ ආන් එතකොට මොකද වෙන්නේ ගුරුවරයා කැමති නැහැ ගෝලයාට යම්කිසි ලාභයක් ලැබෙනවට එහෙම තැන් තියෙනවා ඉතින් මේ නිසා මේ ඒ ඔක්කොම ඇතිවන්නේ දේශය මුල් කරගෙනයි තරහ මුල් කරගෙනයි ඒක ඇතිවන්නේ තරහ ඇති වුණාම තමන්ම දන්නේ මොකද්ද කරන්න කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉබඳු කෙනෙක් ඒ කිවි අනුන්ගේ දියුණුවට අකුල් හෙලන අනුන්ගේ දියුණුව අනුමෝදන් වෙන්නේ නැති සතුටු වෙන්නේ නැති කෙනා කවුරු හරි කෙනෙක් ලස්සනට ඇඳලා කාලා ඉන්නවා දකින්න අකමැති ඒවා පේන්නකට ඇස්වල කටු වෙනෙන අය ඉන්නෝනේ ආ මේගොල්ලන්ගේ දීපල බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒගොල්ලෝ කොයිතරම් හරි හම්බ කළත් ඒගොල්ලන්ගේ දීපල නැති නාස්ති වෙලා යනවා කියලා එතකොට බලන්න මේ මිනිස්සු පෙරහෙන්නේ මේ කෙලෙස් නිසාමයි ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා ඉතාම පැහැදිලි මේ සත්‍යය පෙරහෙන්නේ සිත පෙරහීමෙන් එන සත්‍යය දියුණු වෙන්නේ සිත දියුණු වීමෙන් එහෙමනම් මතක තියාගන්න කෙනෙකුගේ දියුණුව මනින්නේ ඒකේන ගමන් කරන වාහනේ නොවේ කෙනෙකුගේ දියුණුවමයි ඉන්නේ එයා වීසි කරන සල්ලි වලින් නොවේ කෙනෙකුගේ දියුණුව මනින්නේ එයාගේ රූපෙන් නොවේ කෙනෙකුගේ දියුණුව මනින්නේ එයාගේ කටහඬෙන් නොවේ කෙනෙකුගේ දියුණුව මනින්නේ එයාගේ ශරීර ශක්තියෙන් නොවේ කෙනෙකුගේ දියුණුව මනින්නේ එයාගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න ගුණධර්ම වලිනුයි මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒකයි මේ අනිත් සෑම දෙයක් එකම වෙනස් වෙන්නේ ඒ හැම දෙයකටම වඩා වෙනස් වෙන්න හේතුව ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ සම්පූර්ණයෙන්ම තැන තිබෙන්නේ ගුණධර්ම වලටයි සල්ලි වලට නෙවෙයි ඒ වගේම ශරීර ශක්තියට නෙවෙයි ඒ වගේම රූපෙට නෙවෙයි කටහඬට නෙවෙයි මේ එකකටවත් නෙමේ තන තියෙන්නේ මොනවද තන තියෙන්නේ ගුණධර්ම වලටයි ඒකයි මේක වෙනස බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම ගුණධර්ම වලට තමයි තන දෙන්නේ ගුණධර්ම වලට තමයි සලකන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරා ඒක තියෙනවා ඉතින් දැන් මේ ප්‍රකාශ කළේ මේ ක්‍රෝධ කරන පුද්ගලයා පිරිහි යන හතරවෙනි කරුණ. ඒ තමයි අර කොච්චර සැප සම්පත් ලැබුණත් එයාට ඒවා පරිහරණය කරන්න, හරි හම්බු කරන්න හම්බු වෙන්නේ නැහැ. ඒවා ඔක්කොම විනාශ වෙලා යනවා Tamanට පාවිච්චියක් කරන්න ලැබෙන්නේ නැහැ. මොනවා හරි කරදරයක් වෙලා මොනවා හරි දෙයක් කඩාගෙන වටලා සතුටින් ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟයක තමයි තරහකාරයා තමන් තරහා පුද්ගලයා ගැන කීර්ති ප්‍රශංසා ඇතිවෙනවාට කැමති නෑ. කැමති මොකක් ඇතිවෙනවාටද? නින්දා පහස ලැබෙනවාටමයි කැමති. මොකද හේතුව? ඒක තමයි ක්‍රෝධයෙන් යටවෙච්ච ක්‍රෝධයෙන් මඩනාලද සිත් ඇතිව ක්‍රෝධේ වැළඳගත් සිත් ඇති පුද්ගලයාගේ හැටි. යම්කිසි කෙනෙකුගේ ගැන කීර්තිරාවයක් පැතුරුනොත් මෙයාට උහුලන්නේ නෑ. මෙයා මොකද කරන්නේ? ආහා ඇති, ඔය ඇති කියනවා. එයාගේ කැරැට්ටු අනිත් පැත්ත ඔන්න දැන් අහගන්න කියනවා. කියලා මොකද කරන්නේ? අර කීර්ති පැත්ත නැති වී යන ආකාරයට නැති දෙයක් කියන්න පටන් ගන්නවා. නැති දෙයක් කියනවා. ඊරවසේ මොකද වෙන්නේ? නැති දෙයක් කියලා අර පැහැදිච්ච එක්කෙනා පැහැදීම සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. මේක තමයි ක්‍රෝධේ හැටි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ක්‍රෝධ කිරීම කරන කෙනා තමන් තුළ යම් කිසි කීර්ති ප්‍රශංසාදී අල්ප දෙයක් තිබුණත් අර ක්‍රෝධය මුල් කරගෙන ඒ කීර්තිය ඔක්කොම තමන්ගේ නැති වෙලා යනවා. ඊළඟ එක තමයි හයවෙනි එක. ක්‍රෝධ කරන පුද්ගලයාට තමන් තරහ වෙච්ච කෙනා ගැන මෙහෙම හිතෙනවා. අනේ මේ මේ තැනැත්තා තනි වෙන්න ඕනි, කාත් කවුරුවත් නැති වෙන්න ඕනි. තරහ පුද්ගලයා කෙරේ අපිට කී වෙනවා. ඒක නිකම් බලන්න වෙනදී ඔයගොල්ලන්ට කාත් කවුරුවත් නැති වෙනවා ඔයගොල්ලන්ට. එහෙම කියනවනේ. බලන්න කාත් කවුරු තනි වෙනවා. වතුරු ගුරක් දෙන්න කෙනෙක් නැතුව ඔන්න මම නොකියව කියන්නේ බා බලන්න වෙන හැටි. කියන්නේ දෙන්නේ. ඕම් බලන්න වෙන හැටි කියලා අනාවැකි වගේ. එයා මොකද යා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කාත් කවුරුවත් නැති වතුරු ගුරක් දෙන්න කෙනෙක් නැතුව අන්ත අසරණව ඉන්නවා දකින්නයි එයා කැමති. ඒක තමයි මේ කටින් කියන්නේ. බලන්න කාත් කවුරුවත් නැති වෙන හැටි. බලන්න ඔයගොල්ලන්ට වෙනදී අපිට කරපුවට එහෙම කියනව නේද? ආන් ඒකට කියන්නේ ක්‍රෝධය කියලා. අන්නේ ක්‍රෝධය මුල් කරගෙන එයා ඒ තමන් සතුරුකම් කරන පුද්ගලයාව තනි කරන්න, තනි වෙලා ඉන්නව දකින්නයි කැමති. මේ නිසා මොකද වෙන්නේ? තමන්ට කවුරුවත් නැතුව යනවා. එයා කැමති වෙන්නේ අනුන්ට කාත් කවුරුවත් නැති වෙන එකයි. නම් සිද්ධ වෙන්නේ මොකද්ද? තමන්ට කාත් කවුරුවත් නැතුව යම. ආන් ඒක තමයි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ක්‍රෝධ කරනවා නම් ඒ ක්‍රෝධ කිරීම මුල් කරගෙන සිද්ධවන්නේ. ඉතින් ඒක මේ හරීම ජීවිතයකට ඒ වගේ නරක ගති අපි පුරුදු කරගත්තොත් ඉස්සෙල්ලා ඒතර මේකෙන් පේනවා. අපි මේ අනුම් පිරිහීම පතනවාට වඩා ඉස්සෙල්ලාම පිරිහින්නේ කවුද? තමන්මයි පිරිහින්නේ අනුන්ගේ පිරිහීමක් පතන්න ගියොත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ක්‍රෝධ කරන පුද්ගලයාට ඇතිවෙනවා මෙන්න මේ සිතිවිල්ල. ඒ තමයි අනේ මේ පුද්ගලයා මගේ තරහකාරයා, මං තරහා ඇති අකමැති පුද්ගලයා මරණින් මත්තේ නිරේමයි උපදින්න ඕන කියලා. එහෙම තරහකාරයන්ට කියන අය නැද්ද? ඉන්නවා ඉන්නවා. තමන් තරහනම් තමන් අකමැතිනම් තමන් අමනාපනම් ඒ කෙනා ගැන කියන මේයා වැරදි, මෙයා කරන වැඩි, මෙයා මේ කරන වැඩි වැරදි, හොඳ නැහැ, බලන්න වෙනදී මරණ කෙලින්ම අපායි, කෙලින්ම අපායි කියලා කියනවා. ඒ අර තරහ සිටින් ක්‍රෝධ සිටින් කියනවා එහෙම. එයා බලාපොරොත්තු වෙන්නේ යහපතේ හැසිරෙනවාට නෙවෙයි, අපායේ උපදිනවාට. ඒ අදහසින් ඊට පස්සේ ආ කියන්නේ මේ අදහසින් කියන එක්කෙනාට මොකද වෙන්නේ? හැමතිස්සෙම ද්වේෂයෙන් ඉන්නවීම නිසා එක්කෙනා කයින් වැරදි කරනවා, වචනෙන් වැරදි කරනවා, මනසින් වැරදි කරනවා. කයින් වචනින් මනසින් වැරදි කරලා කය බිඳී මරණයෙන් මත්තේ ඒතනත්තා නිරේ උපදිනවා. එතන මේ ඔක්කොටම හේතුව මොකද්ද? ක්‍රෝධය හට ගැනීම. එහෙනම් අපි පුරුදු වෙන්න ඕනේ මොකද්ද? ක්‍රෝධය ඇති වුණාම අපි පුරුදු වෙන්න ඕනේ මොකද්ද? වහාම ඒක දුරු කරන්නයි. ඊළඟ එක තමයි තවත් කෙනෙක් තුල ක්‍රෝධය ඇති වෙන දෙයක් ඔබ කරන්න එපා. සමහරට අපි කියමු ඔබ තුල ක්‍රෝධයක් නැහැ. වෙන කෙනෙක් විසින් ඔබට කරුණ කියලා තව කෙනෙක් කෙරෙහි ක්‍රෝධය ඇති කරනවා. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙන අවස්ථාවල් එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එකිනෙකා ගින්දර හුවමාරු කරගත්තා වගේ එකිනෙකා පිච්චෙනවා. එකිනෙකා පිච්චෙනවා. මෙන්න මේ ක්‍රෝධ කිරීම මේ ජීවිතවලට බරපතල හානියකට හේතුවක්. අනිත් එක තමයි මේ නපුරුකම් කරන්න අඬදබර හදාගන්න බරපතල දෙයක් කෝඩ නැහැ. චූටි සිදුවීම ප්‍රමාණවත්. බුදුරජාණන් වහන්සේගේ කාලේ කොසබෑනුවර ගෝසිතාරාමේ වැඩ සිටියා සිල්වත් ස්වාමින් වහන්සේලා. හැබැයි හරියට සතිපට්ඨානෙ නම් වඩමින් ඉඳලා නැහැ. ඉතින් ඒ ලොකු ස්වාමින් වහන්සේ දවසක් වැසිකිළියට ගිහිල්ලා වැසිකිළි කටයුතු කරලා වතුර පාවිච්චි කරලා එළියට වැඩියා. එතකොට වතුර භාජනයේ වතුර චූට්ටක් ඉතුරු වුණා. තව ස්වාමින් වහන්සේ නමක් ඊට පස්සේ වැසිකිළියට වැඩියා. තු වතුර පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා නම් ඕක පොඩ්ඩක් හල්ල දැම්මම නම් ඉවරයිනේ නේ. බරපතල දෙයක් නෙමෙයිනේ. ඉතින් මෙයා මොකද කියලා ගිහිල්ලා බලුවා වතුර ටික ඉතුරු වෙලා ආවා. ඇවිල්ලා මේ වතුර ඉතුරු කළේ කවුද? මමයි කිව්වා. මේ මම දන්නේ නැතු මං කල්පනාවකින් නෙමෙයි කිව්වා ඒක කළේ. මේක වරදක් නේ. ඔව් ඉතින් මම ඒ වුණාට මේක එච්චර හිතුවේ නෑ කිව්වා. මං දැන දැන මේ වතුර ඉතුරු කරන්න ඕනේ කියලා හිතලා කළා නෙමෙයි කිව්වා. නෑ නෑ මේක වරදක්, මේක ඇවතත් දිසා ගන්න කිව්වා. ඉතින් මොකද වුනේ මේ මේ ගැන එහෙම පුංචි බණින් බහින් බස් වීමක් වුණා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ ගිහලා තමන්ගේ ගෝලෙන්ට කිව්වා හරි වැඩන්නේ මම මේ ඉච්චර බරපතල විදිහට හිතුවෙත් නෑ. මං කල්පනා කළෙත් නෑ මේක මේ වතුර පොඩ්ඩක් මේ භාජනේ තිබිච්ච එක මොකද්ද ඕක කියලා. ගෝල පිරිසට මේකට කියන්ටි ගියා. ගිල් ගෝල පිරිස මොකද කළේ? අරහාඳුරන් ගිල්ල බැන්න තමුන්නාසි මොකද මේව කටයුතු කළේ? මේ ඊහැටි වරදක් නෙමෙයිනේ. ඕකට මේ අවද් දිශා ගන්න කියන්න ඕනේද කියලා බොහොම සැරබැර වුණාට පස්සේ ඒ හාඳුරන්ගේ ගෝලුවට ටික චෝදනා කළා. නෑ උඹලගේ ගුරු හාඳුරු තමයි මේක කළේ. මේ වැඩේ තමුන්නාසිලාගේ ගුරු හාඳුරුන්ගේ වැරද්ද. ඇයි සිහියේ නැත්තේ? මොකද වතුර පිට්ටක් ඉතුරු කළා කි ඔච්චර සිහියේ නැද්ද කියලා ඔන්න දෙපැත්තට මේක ලුකුවට ඇවිලිලා ගියා. එතන මොකද්ද මේ ප්‍රශ්නේ? වැසිකිළි වාදී වතුර බින්දුවක් තිබීම. එතකොට බලන්න මේ සතිපට්ඨානින් තොරව නේද එතකොට ඒ වෙනකොට ඒ ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේලාට මොකදුනි? මේ ස්වාමීන් වහන්සේලා ඒ එකම ආරාම දෙකට බෙදුනා මේ මතේ මුල් කරගෙන. අන්තිමට ඕනෝන් බැනගන්න තරමට දුර දිග ගියා. බලන්න සිහියෙන් නොසිතීම නිසා මේ හිත ඇතුලේ කෙලෙස් වර්ධනය වෙලා පුපුරලා යනකම් තමන්වත් දන්නේ නැහැ. අන්තිමට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා කැඳවලා දීගිහිටි කෝසල ජාතකය දේශනා කළා. මේ පින්වත් මහණෙනි ළඟ බලන්න එපා දුර බලන්න කියලා. ඇහුවේ නැහැ. එක කටකාර ස්වාමීන් වහන්සේ නමක් කැවිලා බුදුරජාණන් වහන්සේට කියා හිටිය භාග්‍යවතුන් වහන්සේ මේ කෝලාහලෙන් තමයි අපේ නංගන් ටික මේ රටේ මිනිස්සු දැනගත්තේ. ඒ නිසා මේ කෝලාහලේ තවදුරටත් මේගොල්ලෝ කරගෙන යාවි. භාග්‍යවතුන් වහන්සේ විවේකයෙන් වැඩ ඉන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ පාත්‍රෙත් අරගෙන එළියට බැස්සා. එළියට බැහැලා හරි ලස්සන ගාථා ටිකක් දේශනා කළා. ඒ වෙලේ මේ අසත්පුරුෂයා උපදිනකටම කටේ කෙටේරියක් ඇතු උපදිනවා කියලා. ඊට පස්සේ කෙලීම බුදුරජාණන් වහන්සේ වැඩියා පාරිලෙයියක වනයේ පාරලෙයක හස්ති රාජයා උපස්ථාන කළා වඳුරෙක් උපස්ථාන කළා බුදුරජාණන් වහන්සේ හරි සුවසේ වාසය කළා ඇටත් තනි වෙලා හිටියේ පිරිසෙන් ඉන්න බැරුව ඇතා කල්පනා කළා මේ පිරිසත් එක්ක ඉන්න එක හරි කරදරයි හැමතිස්සෙම ඇත්තේ වැවක සනසිල්ලේ නාලා ගොඩේන්න විදියක් නෑ ඇටින් වැවිලි හැප්පිලා ආයි වැවට දානවා මේ නිසා මේ හොඳම දේ තමයි තනියම ඉන්න එක කියලා මොකද කළේ මේ ඇතත් තනි වෙන්න කල්පනා කළා හුදෙකලාව හිටි ඊට පස්සේ දවසක් ඇතා තනි තමන්ගේ හුදෙකලා ජීවිතයගෙන සතුටින් ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ ඇත්තත් මං වගේ හුදෙකලාවව ගැන සතුට වෙනවනේ දැන් ඉතින් මේගොල්ලෝ මේ ස්වාමීන් වහන්සේලා කෝලාහල මේ රණ්ඩු ඉස්සරහට ගෙනියනකොට දායක පිරිස අතර හිටිය හොඳට සතිපට්ඨානේ වඩන අය ගිහි පින්වතුන් ගිහි ශ්‍රාවක පිරිස අතර හිටියා ඒ ශ්‍රාවක පිරිස කල්පනා කළා මේ වැඩේ හරියන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේලා මේ රණ්ඩු සරුවල් නවත්වන පාටක් නැහැ අපි මේ ඇත්තන්ට යම් කිසි ඔව් අභ්‍යාසයක් උගන්වන්න ඕනේ මොකද්ද කිව මේ අපි මේ ස්වාමීන් ගමම එකතු වුණා එක පැත්තක් වුණා හාමුදුරුවන්ගේ පැත්ත ගත්තේ නැහැ ස්වාමීන් වහන්සේලා කොච්චර හිතවත් වුණත් ඒ පැත්ත ගත්තේ නැහැ ධර්මයේ පැත්ත ගත්තේ අරගනේ ගමේ පිරිස කිව්ව ඔබ වහන්සේලාට අදින් පස්සේ අපේ ගමේ පිණ්ඩපාති නැත. ඔබ වහන්සේලා කෙලීම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනකට හොයාගෙන ගිහිල්ලා ඔබ වහන්සේලා සමගි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් සමාව අරගෙන ආප වඩින්න ඊට පස්සේ පිණ්ඩපාතයට දාණය ඇත. දවසක් ඉන්නේටි බෑ කරන්න නිකම්ම කකුල් දෙක ගියා නිකම් ඇවිදගෙන ගියා ආන්න බලන්න ලාභ සත්කාර පිරිහෙන එකට නිකම්ම ඇස් ඇරුණා නිකම්ම ඇස් ඇරිලා කෙලීම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් සමාව අරගෙන ආවා දැන් බලන්න මේ සුළු දෙයක් බරපතල ප්‍රශ්නයක් බවට පත් උනේ ක්‍රෝධ චිත්තයට ඉඩ දීමෙන් නේද එහෙනම් බලන්න මේ ක්‍රෝධය බුදුරජාණන් වහන්සේගෙන් කුසල රජු වහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මිනිසෙකුගේ ජීවිතේ අහිත පිණිස දුක් පිණිස විපත පිණිස පවතින කරුණු කීයක් හට ගන්නවද කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මහරජ මිනිසෙකුගේ ජීවිතේ විපත පිණිස අහිත පිණිස පීඩා පිණිස පවතිනවා කරුණු තුනක් ඒ තමයි තමා තුල හට ගන්නා ලෝභය තමා තුල හට ගන්නා ද්වේෂය තමා තුල හට ගන්නා මෝහය එහෙනම් යම් කිසි කෙනෙකුගේ ජීවිතේ ලෝභ ද්වේෂ මෝහන් තොර වෙනවා නම් ඒකේන සපත කරා යනවා එහෙමනම් බලන්න මේ ජීවිතේ සම්පූර්ණම මේ නිවන් මගින් අපිව බැහැර කරලා දමන්නේ මේ හිතේ ඇතිවන ක්‍රෝධයමයි බුදුරජාණන් වහන්සේ මේ ක්‍රෝධයට උපමාවක් දේශනා කළා තිබෙනවා මොකද්ද විස මුල් ඇති මිහිරි අග ඇති දෙයක් කියලා විස මුල් තියනවා කියන්නේ තරහින් තමයි මේක පෝෂණය වෙන්නේ ඊට පස්සේ පරිගැනීමෙන් තමයි සතුට වෙන්නේ තරහෙන් පෝෂණය වෙනවා ඒක කෙලවර වෙන්නේ පරිගැනීමෙන් කුමක් හෝ කරලා පරිගන්නවා මේ නිසා බලන්න මේ ක්‍රෝධය කියන එක කොයිතරම් බරපතල විදියට මේ ජීවිතවලට බලපානවද කියලා කොයිතරම් බර අර ඔබට මතකද ධම්මපදයේ ගාථාවක් තියෙනවා අර කාලයක් හිදී කියලා යක්ෂණියක් ළමයි පිළිගන්න යක්ෂණියක් ඉඳලා බුදුරජාණන් වහන්සේ ගාථාවකින් පෙන්වන මොකද්ද? නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචන අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ වෛරේන් නම් කවදාවත් මේ වෛර සංසිඳින්නේ නැහැ අවෛරේන්මයි වෛරේ සංසිඳින්නේ මේක ලෝකයේ තිබෙන සනාතන ධර්මයක් කියලා. එහෙමනම් ඔබ තුල යම් කිසි වෛරයක් තරහක් කමනාපයක් යම් දවසක ඇති වුණොත් තේරුම් ගන්න මේක කවදාවත් වෛර කිරීමෙන් සංසිඳන එකක් නොවේ. වෛර නොකිරීමෙන්මයි මේක සංසිඳෙන්නේ කියලා. යම් කිසි කෙනෙක් මේ වෛර නැති කරගන්න මොකද්ද කළ යුත්තේ? විශේෂයෙන්ම කරන්න මෙන්න මෙව්වා. එකක් තමයි මේ අපාය භය සිහි කරන්න. සිහි කරන්න මේ වෛර කිරීම මුල් කරගෙන, අනේ තරහ මුල් කරගෙන මම කොයිතරම් නිරේ දුක් විඳින්ද ඇද්ද? තරහ මුල් කරගෙන මගේ අතින් සිදුවෙච්ච කර්ම නිසා, තරහ වෛර මුල් කරගෙන මගේ අතින් සිදුවෙච්ච කර්ම නිසා මං කොච්චර තිරිසන් අපායේ ඉන්නේ ඇද්ද? තරහ වෛර මුල් කරගෙන මගේ හිතේ ඇතිවෙච්ච කර්ම නිසා මං කොච්චර ප්‍රේත ලෝකයේ ඉන්නේ ඇද්ද? මේ වගේ නෝනින් කල්පනා කරන්න ඕන. ආන්නීම කල්පනා කරනකට තමයි තමන්ගේ ජීවිතයට වෛරේ වෛරින් බැහැර වෙන්නේ. මේ වෛර කියන කාරී භයානක එක. මේ සම්පූර්ණ නිවන් මඟ බැහැර වෙනවා. තරහට ඉඩ දුන්නොත් නිවන් මඟ සම්පූර්ණයෙන් බැහැර වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක බාබර් කෙනෙක් පැවිදි වුණා. පැවිදි වෙලා එයාගේ පුතාලා දෙන්නත් පැවිදි කළා. ඊට පස්සේ එයාට මතක් වුණා බුදුරජාණන් වහන්සේට දානි ටිකක් දී ගන්න හොඳයි කියලා. එයා මොකද කළේ? පුතාලා දෙන්නත් දන්නවා මේ කර්ණවෑමි වැඩේ. මේ පුතාලා දෙන්නට මේ බාබර් සෙට් දෙකක් අරන් දීලා යවුවා මේ ගමේ යවුවා මේ හාල් පොල් එකතු කරන්න. ඉතින් මිනිස්සු මොකද කළේ? මේ පොඩි හාමුදුරු දින්න දැකලා මේ දින්න ලවා කොණ්ඩේ කප්පෝගෙන මේ දානමාන එකතු කරලා දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ හාමුදුරු කැඳක් හැදුවා. පිළිගන්නන් ගියාම බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් යුක්ත වැඩ සිටින උත්තමයන් වහන්සේ උන්වහන්සේ ඇහුවා, සුභද්‍ර මේ කැඳ හැදුවේ කොහොමද? ස්වාමිනී මෙන්න මෙහෙමයි මේක හැදුවේ. උන්වහන්සේ දොස් කිව්වා, හිස් පුරුෂය මේ ආකාරයට පැවිදි කටයුතු කිරීම ශ්‍රමණයන්ගේ වැඩපිළිවෙලක් නොවේ, මේක අශ්‍රමණ වැඩපිළිවෙලක් කියලා උන්වහන්සේ ඒ කැඳ වැළඳුවේ නැහැ, ගර්හා කළා. මෙයා මේක හිතේ තියන් හිටියන්නේ. කිසිම චිත්ත දියුණුවක් එදා ඉඳලා නැහැ. වෛරී හිතේ තියන් හිටියා. බුදුරජාණන් වහන්සේ පිරිනම් පෑවාට පස්සේ සංඝ පිරිස මැද්ද මියා මහා යෙලින් කියන්න ගත්තා, අපි දැන් මේ ශ්‍රමණයාගේ මිදුණා. අපිට දැන් නිදහස වැඩ කරන්න පුළුවන්. උඹලට මේවා කැපයි මේවා අකැපයි කියන්න කෙනෙක් නෑ. දැන් අපිට හොඳට නිදහසින් පුළුවන්. එක්කෙනෙක්වත් අල්ලන්න එපා කිව්වා. මේක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ඇහුණා. එතකොට අපිට පේනවා මේ තරහ, වෛර, ක්‍රෝධය හිත්වල හටගත්තාම කොයිතරම් මේ හිත්වල පැව පැව මේක ඉස්සරහට අරගෙන යනවද කියලා. මේක සිද්ධ වෙන්නේ ආදීනව හිතන්නේ නැති නිසා. ඊළඟ එක තමයි මේ තරහ ඇති කර නොගෙන ඉන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි නිහතමානී වීම. මාන්නෙන්තරව ආශය කරනවා නම් එයාට මේ වෛර බැඳගන්න සිටිවිලි ඇති වෙන්නේ නැහැ. තරහ ඇති වෙන්න සිටිවිලි ඇති වෙන්නේ නැහැ. එයා ඉක්මනට මේක අමතක කරලා දාලා එයා සාන්ත සිතක් ඇති කර ගන්නවා. මං වගේ කෙනෙකුට මෙහෙම කියන්න වටිනවද? ලොම කල්පනා කරන්න ගත්තොත් මොකද වෙන්නේ? නූපන් වෛරය උපදිනවා, උපන් වෛරය වැඩිනවා. මේ නිසා නිහතමානීකම ඉතාම උපකාර වෙනවා මේ තරහ දුරු කරගන්න. ඊළඟ එක තමයි මරණ සතිය. මරණ සතිය දිනු කරන්න ඕනේ. මම මේ අපි වගේ නෙමෙයි, අපිට වඩා බල සම්පන්න අය, අපිට වඩා ලස්සන අය, අපිට වඩා සල්ලි තියෙන අය, අපිට වඩා කීර්තිමත් අය, අපිට වඩා බලවත් අය, අපිට වඩා ගුණවත් අය, අපිට වඩා නැනවත් අය. සියලු දෙනා මරණයේ අභියස මරණයට ගොදුරක් වෙලා අවසන් වුණා. එහෙම එකේ මමත්ව වෙලා හරි මැරිලා ගියොත් මම මේ තරහ චිත්තයක් පවත්තමින්ද මම මේ යන්නේ? මොකදේ මේ උපතක් කරා යන ජීවිතේ මේ සිටේ ක්‍රියාකාරීති සම්පූර්ණින් බලපානවා. යබන්දු එකේ මම මේ තරහ තියාගෙන හිටියොත් එහෙම මම කොහේ ආයිද කියලා මමවත් දන්නේ නැහැ. ඒ නිසා මේ තරහ දුරු කරන්න ඕනේ. මම මේ සතුටින් මැරෙන්න මම මේ තරහ ඇතුව නම් මැරෙන්නේ නැහැ කියලා අන්න මරණේ සිහි කළා. තරහ දුරු කරන්න ඕනේ. ඊළඟට තරහ දුරු කරන්න ඕනේ අනිත්‍ය සිහි කරලා. අනේ මේ සියලු දේවල්ම අනිත්‍යයි නේද? නැසී වෙනසී යන දේවල් නේද? විනාශී යන දේවල් නේද? මේ ලෝකෙ මෙබඳු අනිත්‍ය දේවල් මුල් කරගෙන මම වෛර කරන්න පුරුදු වෙන්න හොඳ නෑ. මං පලිගන්න හොඳ නෑ. මං තරහ අරගෙන මේක හිතේ පිටුවාගෙන දිගින් දිගට පවත්වන්න හොඳ නෑ. මේ අනිත්‍ය ලෝකෙ මමත් මේ අනිත්‍ය වූ සංස්කාර ගොඩක් විතරයි. අනිත්‍යත් අනිත්‍ය වූ සංස්කාර ගොඩවල් විතරයි. ඒ නිසා මම මේක දුරු කරනවා. මෙන්න මේ විදිහට හිතලා ඒක දුරු කරන්න ඕනේ. ඊළඟට එහෙමත් තරහ දුරු වෙන්නේ නැත්තම් ඊළඟට කල්පනා කරන්න ඕනේ අනී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ලෝකෙට පහළ වුණා. නෝන තින උත්තමයෝ මේ Tamanගේ හිත දිහා බලලා හිතේ ත්‍වෙච්ච තරහට ගර්හා කළා නිඳා කළා මේ අකුසල් ප්‍රහාණය කළා. ඒ නිසා මේ තරහ දුරු කර ගැනීම උතුම් ආර්ය ධර්මයක්. ආර්යයන් වහන්සේලාගේ යහපත් ගුණයක්. ඉතින් මමත් ඉබඳු උතුම් ධර්මයක් අනුගමනය කරන නිසා මේ තරහ හිතේ පිහිටුවා ගැනීම මට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා මම බැහැර කළ යුතුයි කියලා ඒ තරහ දුරු කරන්න ඕනේ. එහෙම කරද්දි තරහ දුරු වෙන්නේ නැත්තම් කල්පනා කරන්න ඕනේ මේ තරහ මුල් කරගෙන මේ ලෝකේ මිනිස්සු සියලුම ගුණධර්ම වලින් පිරිහිලා තියෙනවා. මේ තරහ මුල් කරගෙන මිනිස්සු සියලු සැප සම්පත් වලින් පිරිහිලා තියෙනවා. තරහ මුල් කරගෙන මිනිස්සු සැප නිින්දක් ලබලා නැහැ. තරහ මුල් කරගෙන මිනිස්සු අවලස්සන වෙලා තියෙනවා. තරහ මුල් කරගෙන මිනිස්සු අපකීර්තියට පත් වෙලා තියෙනවා. භෝග සම්පත් වලින් පිරිහිලා තියෙනවා. මරණින් මතු නිරේ ගිහින් තියෙනවා. ඒ නිසා මම නම් මේ තරහ පුරුදු කරන්නේ නැහැ කියලා තරහ බැහැර කරන්න ඕනේ. මේ විදිහට තරහ බැහැර කරනකට බැහැර කරනකට තරහ පෝෂණය වෙන්නේ නැතුව යනවා. පෝෂණය වෙන්නේ නැතුව යනකට මොකද වෙන්නේ? අපි කියමු භයානක සර්පෙක් ඉන්නවා කියලා කූඩුවක දාලා. මේ භයානක සර්පයාට හැමතිස්සෙම කන්න බොන්න දුන්නොත් මොකද වෙන්නේ? මේ සර්පයා එන්නේ ඉන්න බලවත් වෙලා බලවත් වෙලා බලවත් වෙලා විෂ ඝෝර සර්පයා කාටවත්ම පාලනය කරන්න බැරි විදියට දරුණු වෙනවා. මුත් මේ සර්පයාට කෑම නොදී හිටියොත් ටිකෙන් ටික දුරවිලලා දුරවිලලා දුරවිලලා මේ සර්පයා මැරිලා යනවා. ආන්නේ වගේ අපි දේශේ පෝෂණය කරන්නේ නැතුව හිටියොත් ටික ටික ටික ටික මේ දේශය තමන්ගේ සිතෙන් මැකිලා මැකිලා මැකිලාම යනවා. එතකොට ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ ජීවිතය ගැන මනාකොට අවබෝධයක් ඇති කර ගැනීමෙන්. දැන් බලන්න එහෙමනම් කල්පනා කළා මේ ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ මේ විශාල ජීවිතය සම්බන්ධයෙන් තියෙන ලොකුම අභියෝගය ධර්මයේ හැසිරීම. ඇයි ඒ? ඒක කරන්න පුළුවන් නුවණ තියෙන කෙනෙකුට, නුවණින් කල්පනා කරන කෙනෙකුට, නුවණින් විමසන කෙනෙකුට. මේ ධර්මය අහනකොට ඔබට තේරෙන්නේ නැද්ද මේක නම් ඥානවන්තයෙක්මයි කරන්නේ කියලා? ඥානවන්තයෙක්මයි මේක කරන්නේ. මේක නුවණ මදි කෙනෙකුට කරන්න බෑ. ඒ නිසා අපි පුළුවන් තරම් නුවණ දියුණු කළා, ඥානය දියුණු කළා අපේ ජීවිතය තුළ ඇති කරගන්න ඕනේ. ඊළඟ එක තමයි ඔබ මේ ජීවිතයේ දියුණුව ලබා ගන්න කැමති නම් මේ සණ්ඩු සරුවල් නැති වෙන දේවල්, අමනාප ඇති වෙන දේවල් සිද්ධ වුණාම ඒක සැනින්ම ඒව අවසන් කරන්න දක්ෂ වෙන්න ඕනේ. මොකද ඒවන් හිතේ පිහිටුවාගෙන දිගින් දිගට ගෙනියන්න හොඳ නැහැ. ඒවා සිත්තල පිහිටුවාගෙන දිගින් දිගට ගෙනිච්චත් අපි මේ නිෂ්කාරණේ තරහකාරිය හදාගන්න. මගෙන් අහලා තියෙනවා සමහරු මේ තරහ සංසාරේ තරහකාරයෝ වරින් වර පලිගන්න අය මොන ගැහෙනවද කියලා. මං කියලා තියෙනවා මොන ගැහෙනවා කියලා. इतने मग एक ही मिदेन निको होने मंको मिदेन नहीं ही माय अब क्यों मैं एक पारक तीय नो मैं पारे तमाय आप ही उक्कम यान्ने एक वाहन गुड़की इत्ते कोटे एक आप ही वाहन एक यादी तव तरह कार्य केवल आप ही वहाँ पनो दं आप ही कोच्चरे ईश्वर करेगन गिया समाटे वाहन कार्य आप आवे बिल्ला आप पन्द पुला मुक අපි ඒ පාරේ යනකන් තමයි ඒක තියෙන්නේ. අපි ඒ තරහ කාර්යය යන්නේ නැති වෙන පාරකින් යනවා. ගියාම මොකද වෙන්නේ? හම්බ වෙන්නේ නැහැ. ඒ පාර තමයි මෛත්‍රිය. ඒ පාර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ පාරේ ගමන් කරන එකට අර තරහ කාර්යය මුණ ගැහින්නේ නැහැ. මොකද වෙන්නේ හප්පන්න කෙනෙක් නැති වෙනවා ඒ කෙනා ටික ටික සංසාරයෙන් අත් මිදෙනවා එහෙම නැත්නම් අපිට සමහර විට මේ ජීවිතේ තරහකාරී මොන ගැහෙනවා පලිගන්න දියුරල තියෙන කල්පයකට කලින් එහෙම මොන ගැහෙනවා තරහකාරී තරහකාරී මොන ගැහෙනවා දෙකපු ගමන් යාළු වෙනවා යාළු වෙලා ගෙදරට ගිහිල්ලා දියුරන අඬනවා නුකානු බිනවා අනේ මෙයා මට බන්දලා දෙන්න කියලා මේ අවුරුදු අවුරුදු 5 10 යාලු වෙලා ඉඳලා රණ්ඩු වෙවි ඉඳලා මේගොල්ලෝ හිතන්නේ බැන්දම හරියයි බැන්දම හරියයි බැන්දම හරියයි කිය කී තමයි ඉන්නේ ඉඳලා බඳින්න ඊට පස්සේ මැරෙන කම්ම දුක ඊට පස්සේ මරණ ආසන්න වුණාම දැන් මට හම් වෙලා තියෙනවා 100යි ආච්චි අවුරුදු ගණන් කතා නොකර ඉන්නේ එතකොට බලන්න ඉතින් මට ආච්චි 100 හම් වෙච්ච කියලා මං ඇහුවා කොහොමද බැන්දේ මොකෙන්ද සතර සතිපට්ඨානෙන් පිවිසෙන්න තිබෙන්නේ මේ සතර සතිපට්ඨානේ වැඩි වෙ නැත්තම් කරන්න බෑ ඒක සතර සතිපට්ඨානේ වැඩිවුත් කරන්න පුළුවන් දැන් බලන්න දැන් මේ වගේ දියද්ද අර සාමාවතී ප්‍රදාන පිරිසව අර මාගන්ධියා බිසව ඔව් ගිනි තියලා ඒ රෙදි පාංකඩවල මේ කණු ඔක්කොම උතලා මුළු ගේම දොරවල් වහලා ගිනි තිබ්බනේ එදින අමුයෙන් තමයි අර කට්ටිය ගින්නට අහුවෙලා පිච්චිලා මැරෙන්නේ සාමාවතින් මොකද කිව්වේ පිරිසට තරහ සිතක් ඇති කරගන්න එපා කිව්වා මේ ගින්නට මේ ඇඟවල් පිච්චුණාවේ හිත පිච්චෙන්න දෙන්න එපා කිව්වා තරහ සිතක් ඇති කරගන්න එපා සියලු දිනාම මාර්ගඵල ලැබුවා එහෙනම් බලන්න මේ හිතම නේද හදාගන්න තියෙන්නේ හිතමයි හදාගන්න තියෙන්නේ හිතම හදාගන්න තියෙන එක කරන්න ඕනේ මම දැක්කාද භාවනා කරද්දී සමහර තරුණ දූල පුතාලා මේ ගිනි අවුවේ චුට්ටක්වත් එහාට මෙහාට හෙල්ලෙන්නේ නැතුව භාවනා කරගෙන ඉන්නවා ඉතින් මං කල්පනා කළා මේ ඇයි කොච්චර හොඳට හිත හදාගන්න දක්ෂයිද කියලා කිසි කම්පණයක් නැතුව මේ ගිනි අවුවේ හොඳට හිත හදාගෙන කෙලින් ඉන්නවා කම්පා වෙන්නේ නැතුව අන්නේ කුසලතාවය තමයි දිනු කරගන්න ඕනේ මං ඒකෙන් කියන්නේ සීල දිනාම අවු වෙන්න ඕනේ කියලා මම කියේ මේකෙන් මේ ඒබඳු පරිසරයක පවා හිත වට ගන්න නැතුව සිටින්න කොච්චර චිත්ත ශක්තියක් තියෙන්න ඕනද මම හොඳට බැලුවා ඒ දූල පුතාල හොඳ ලස්සනට ඉන්නවා මේ හිතේ කනගාටුවක් මොකුත් නැතුව හොඳට ඉන්නවා හිත හදාගෙන අන්න ඒකෙන් අපිට පේනවා මේ හිත හදා ගන්න පුළුවන් හිතමයි රක ගන්න තියෙන්නේ හිතමයි දිනු කර ගන්න තියෙන්නේ ඉතින් මේ හිත දිනු කරගෙන වැඩ දිනු කරගන්න වැඩපිළිවෙල අපි බොහොම පරිස්සමෙන් ඉවසීමෙන් කරන්න ඕනේ මොකද පින්වතුනි හේතුව මේ යුගේ මාර්ගඵල ලබන ජීවිතයක් දිනු කරගන්නවා කියන්නේ විශ්මයජනක පරිවර්තනයක් ඒක පුදුම සහගත පරිවර්තනයක් මේ ජීවිතයක සිද්ධ වෙන. මොකද ලෝක යන්නේ එකම රැල්ලකට. ඒ යටිගම් බලා යන ලෝකේ උඩුගම් බලා යනවා නම් කෙනෙක්. එයා විශ්වජනක පරිවර්තනයක් තමන්ගේ ජීවිතය තුළ කරගන්නේ. ඉතින් අන්න ඒක කරගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක නැත්තම් හරියන්නේ නැහැ. දැන් අපේ ඕනම අපේ ජීවිතය තුළ එහෙම තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි දැන් ඔබට අපි කිමු තරහකාරයෙක් මතක් වෙනවා කියලා. ඔබ මොකද ඒ වෙලාවට කරන්න ඕනේ? තරහකාරයෙක් සිතට එනකොටම සුවපත් වේවා සුවපත් කියලා සිතට සිතෙන් මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. කාලයක් යනකොට තරහක් නැතුව එයාව සී කරන්න පුළුවන් වෙනවා. එහෙම නැත්තම් බෑ කරන්න තරහ එනවාම. ඒ නිසා එතකොට බලන්න මේ හිත හසුරවනවා කියන එක, හිත දමනය කරනවා කියන එක, හිත පාලනය කරනවා කියන එක කොයිතරම් පරිස්සමෙන්, කොයිතරම් නුවණක් ඇතුව, කොයිතරම් කල්පනාවෙන් කළ යුතු දෙයක්ද? ඒ තුළමයි මේ ජීවිතය අවබෝධය ඇති කරගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් විතරයි පෙන්වතුනි මේ විදිහට දේශනා කරලා තියෙන මේ තරහ දුරු කරන්න, ලෝභය දුරු කරන්න, ඊර්ෂ්‍යාව දුරු කරන්න, ක්‍රෝධය දුරු කරන්න, මාන්නය දුරු කරන්න. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වා දෙනවා උණුවතුර භාජනයක් වතුර ගොජ ගොජ ගාලා නටද්දී උණුවතුර භාජනයක් තමන්ගේ අතට දුන්නොත් ඒ භාජනේ මොකද කරන්න කියලා අහනවා. මොකද කරන්නේ? ඉක්මනටම ආතරිනවා. අන්නේ විදියට දුරු කරන්න කියන තරහ. එතකොට මේක කවුරු හරි කෙනෙක් නොන තියෙන කෙනෙක් මේ කොටස අල්ලගත්තොත් ඒකනම් කරගෙන යනවා. මේකද හැමදෙස්සම හිතන්න මෙන්න මෙහෙම. මේ යන්නේ සංසාර ගමනක් කියලා. මේ ජීවිතය විතරක් සීමා කරගෙන හිතන්න එපා. එතකොට මේ තරහ නැති කරගන්න බෑ. මේ ජීවිතේ සීමා කරගෙන හිතන්න එපා. මේ යන්නේ සංසාර ගමන. කාත් කවුරුත් නැහැ මොන හරි වුණොත්. කාත් කවුරුත් නැහැ. Tamante tamawat නැහැ. බැරි වෙලාවත් අපි කියමු අපි මේ රණ්ඩු වල්ලල්ලා හිටියා කියලා ඔන්න මල. මැරිලා ගිහින් අපි උපන්න කියමු. අපි උපන්න ගෙදරම මොකෙක් හරි සතෙක් කියලා පත්තෑයෙක් වෙලා උපන්න කියමු. කවුරුවත් දන්නවද? ඉවරයි. කවුරුවත් දැන් ඊට පස්සේ එතනින් චුත් වෙලා තව කොහේ හරි ආයි එතනින් චුත් වෙලා තව කොහේ හරි ආයි එතනින් චුත් වෙලා තව කරේ ඔහම ගිහිල්ලා ආයෙමත් මොන ගෙහේ. එතකොට ආයෙමත් මේව තමයි ඉන්නේ. මේ නිසා මේ දීර්ඝ සංසාරේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පෙන්වා දීලා තිබෙන්නේ මොකද්ද? අපි සත්තු වෙලා බෙලි කැපුම් පාර කහපු වාරවලදී ගලා ගියේලේ මේ සාගර ජලයට වැඩි කියලා. ඌර කුකුළු එළුව වෙලා මරද්දි ගලාගෙන ගියේලේ සාගර ජලයට වැඩි කියලා. මොකද හේතුව? මෙවැනි චිත්තයක් පැවැත්වීමමයි. වෙන හේතුවක් නැහැ. ඉතින් මේක වෙනස් වෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි අපි අනුගමනය කරන්න තිබෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් විතරමයි අපිට මේ ප්‍රශ්න වලින් අත මිදෙන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ওই වගේ තරහ දුරු කරගන්න අතරේ අපි ඉස්සෙල්ලා මාංශ වෙන්න ඕනේ මොකක් කරන්නද? සක්කාය දිට්ඨිය දුරු කිරීමටයි. ඒ සක්කාය දිට්ඨිය දුරු කරගෙන සෝවාන් වුණොත් අපිට අනිවාර්යයෙන්ම තරහ දුරු කරගන්න අවස්ථාවක් ලැබෙනවාමයි. ඉතින් ඒ නිසා අපි නිරන්තරයෙන්ම කල්පනා කරන්න ඕනේ අපි ඉක්මනින්ම මේ සක්කාය දිට්ඨිය දුරු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ හිත පිහිටුවාගෙන මේ ජීවිතය අවබෝධයක් ඇති කරගන්නයි. එතකොට බය වෙන්න දෙයක් නැහැ. බරණට පස්සේ ආයෙමත් අවස්ථාවක් ලැබෙනවා. දැන් අපි කියමු කෙනෙක් සෝවාන් වීම පිණිස පුහුණු වෙනවා කියලා. දැන් මෙයාට සෝවාන් වෙන්න ඉස්සර වෙලා මට එච්චර හිත හදාගන්න හම්බෙන්නේ නැහැ, මරිනවා කියමු. මෙයා කොහෙද උපදින්නේ? සුගති. ඒ කියන්නේ ආයෙමත් එයාට අවස්ථාවක් ලැබෙනවා හිත දියුණු කරන්න. හිත දියුණු කරන ධර්මයක් ආයෙත් හම්බ වෙනවා. ඉබන්දු එකක් තමයි මේ ජීවත් වෙලා ඉඳිද්දි කල්පනා කරලා නැත්තම්. සමහරට මරණින් මත්තේ සුගතිය උපදී. සුගතිය කියලා කිව්වොත් ආයි මිනිස් ලෝකෙ උපදින්නේ අවස්ථාවක් ලැබෙන්නේ. අන්නේ කියන්නේ අනතුරු. ඉතින් මේ අනතුරු වලින් මිදෙන්න තියෙන එකම දේ තමයි දැඩි මතයක සිටින්න ඕනේ. මම මේ ගෞතම බුද්ධ ශාසනේ මේ ජීවිතයේදී චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා කියලා. සාදු සාදු සාදු.